අද ජාතික ආරක්ෂාවට එතරම් සැලකිල්ලක් දක්වන්නේ නැතුව කටයුතු කිරීම ගැන අරතස්ම අපිට කනගාටුයි. තහනම් කරපු දේශපාලන සංවිධාන පිටරට සාරසිය ගාන ත්‍රස්තවාදයට හා බෙදුම්වාදය පතුරවන්න කටයුතු කරපු ගානක් මාද ගැසට් පත්‍රේ ඔහුව නිදහස් කරලා ඔවුන්ට ලංකාවට එන්න අවසර දීලා තියෙනවා. ඒ වගේම හිරගෙදර හිටපු තවත් සිය ගාන එළියට දාලා තියෙනවා. ත්‍රස්තවාදී හා ඔවුන්ට හිතවත් කම්පාන අය බෙදුම්වාදයට උල්පන් දන් දෙන අය මහවිදු සතිය සමරනවා කීලාම් කුඩිය දාලා. අද ත්‍රස්තවාදී නැවත හිසෝසුවල ප්‍රාන්සේ බෝබ ගහනවා. බ්‍රසල්ස් වල කඩ තාප්පුව ඇහුවා. ඒ තත්ත්වය ගැන හිතන්න ඕන කියන එක මතක තියාගන්න.